ආණ්ඩුවාරියේ අයවැය ගෙනලා තියෙන මෙගා ටෙලිනාට්‍යයක් වගේ. ඉතන හිතන වෙලාවට කෑලි එකතු කරනවා, හිතන හිතන වෙලාවට කප්පාදු කරනවා. අද මැතිතුමා ටිකක් අප්පාදු කරලා ටිකක් එකතු කරා. ඉතින් ඒක නිසා මේක විකාර අයවැයක් වෙලා තියෙන අන්තිමේදී සම්මත වෙන්නේ මොන අයවැයද කියලා හිතා ගන්නත් බෑ. ඒ කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා බොවියනතාවගේ මේ සාධාරණ ඉල්ලීමට රජයේ වහාම ඇහුම් කන් දිය යුතුයි. එසේ නැත්නම් මේ අරගලයේ මිදහාට ගෙනහිල්ලා ගොවි ජනතාවත් එක්ක වැඩ කරන ජනතාව අනෙකුත් සියලු බලවේග ඒකරාශී කරලා ඔවුන්ට අපි අපේ සහයෝගය ලබා දෙමු.